තිරිඟු මත පනවා ඇති ආනන බද්ද කිලෝග්‍රෑමයක් රුපියල් 10කින් වෙන පරිදි අඩු කරනු ඇත. මුං ඇට කිලෝ එකක් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40කින් වන අතර ඒ රුපියල් 10ක් වන පරිදි අඩුවීමෙන් රුපියල් 30ක අඩු කරනු ඇත. මුං ඇට කිලෝකින් රුපියල් 40කින් පමණ අඩු වේවායි මම විශ්වාස කරමි. දැනට හාල් මැස්සන් ඒ රුපියල් 11කින් වන පරිදි රුපියල් 15කින් අඩු වෙනු ඇත. තින් මාළු මිල අඩු කිරීම රුපියල් 60කින් අපි බලාපොරොත්තු වෙනවා. මල්ලි මත අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කරනු ලැබේ.